දහරාජ මහන්තාජ ගේබාලායේජ පඬිතා සම්පේ මංචු වසයන්තේ සම්පේ මංචු කරායනා ගෞරවනීය මහා සංඝරත්න අවසරයි සංඝයේපත් මේ පින්නතුන් හැම දිනෙකම ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානට ආදේ කරාසි වෙලා ඊටම වටිනා ඥාතික යුතුයකම කෘතවේදී පින්කමක් මතක වස්ත්‍ර පූජාවක් සිදු කරන අවස්ථාව ශ්‍රී ලංකාවේ දිමිය ගිය මේ පිනතුන්ගේ ඒ ළඟම ඥාතිවරියක් වන කරුණා චන්ද්‍රලතා ද සිල්වා මාතා වෙනුවෙන් සිදු කරන අවසන් ආගමික කටයුතුයි මේ සිදු කරන්නේ සිල්වා මහත්මයා ප්‍රධාන ඒ මෑණියන් දරුවන් කවුරුත් ඇමරිකායි සිට ජනපදයේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ලොස් ඇන්ජලිස් බෞද්ධ විහාරස්ථානට එකරාසි වෙලා ඒ ආදරණීය ඥාතිවරිය වෙනුවෙන් කරන්න පුළුවන් ඉහළම ඥාතිවරිය යුතුයකමයි මේ සිදු කරන්නේ. ඉතින් අපේ ධම්මපියදී හඳුරන වහන්සේ සඳහන් කළ විදියට ශ්‍රී ලංකාවේ වැසෙන ඒ ඥාතිවරු වෙනුවෙන් මේ විහාරස්ථානයේ මේ ස්වාමීන් වහන්සේලාගේ සංවේගය අප ඒ සම්පුරුෂයා දීන ඇතුළු පෞලේ ඥාතීන්ට පිරිනමනට කැමැතියි. තින් ඒ මියගිය මෑණියන් සතර ගමන සුවපත් කරගනිත්වා කියන ප්‍රාර්ථනාව ඇතුවයි පිටතුන් මේ ආගමික කටයුතු සූදානම් කරන්නේ. ඉතින් ඊටාම පැහැදිලි මේ ඇමරිකාවේ වාසය කරන ඒ සිල්වා මහත්මයා ඒ වගේම තුසිත ද සිල්වා මහත්මයා රාණි නෝනා මහත්මිය ඒ වගේම කුමාරි අක්කා ආශනෝන ඒ රණින් පුතුණුවන් ඇතුළු මේ ඥාති මිත්‍රාදීන් කවුරුත් ඊටාම සත්පුරුෂ පිරිසක් මේ රටේ ඉන්න ඥාතීන්ට උදව්පකාර කරන වගේම මේ රටේ සිටින ශ්‍රී ලාංකිකයන්ට උදව්පකාර කරන වගේම නිතරම ශ්‍රී ලංකාවේ වාසය කරන තමන්ගේ ආදරණීය ඥාතිවරුන් ගැන ඊටාම කරුණාවෙන් මෛත්‍රියෙන් කටයුතු කරන පින්තුන්. ඉතින් ශ්‍රී ලංකාවේ කවුරු හරි ඥාතිවරේ අසනීප වුණොත් පන්තරකේ කරාසි වෙලා බෝධි පූජා ආදී පවත්වලා ආශිර්වාද කරනවා. යම් කිසි කෙනෙක් මිය ගියොතින් ඇතැම් විට ලංකාවේ අය පින් අනුමෝදන් කරටත් කලින් පන්සලට ඉක්මනින්ම රැස් වෙලා මේ වගේ පින්කම් සිදු කරලා ඒ අත්තන් වෙනුවෙන් සිය යුතුකම මැනවින් සිදු කරන ඉතාම කෘතවේදී පිරිසක්. ඉතින් අද විශේෂයෙන්ම සුදර්ශනී නෝනා මහත්මිය මේ පින්කම් සියල්ලක්ම සංවිධානය කරලා ආදරණීය සහෝදරියන් ඥාති මිත්‍ර හැම දෙනාගේම සහභාගීත්වය ලබාගෙන මේ පින්කම මම හිතන්නේ ඔබට ශ්‍රී ලංකාවේදී කරන්න බැරි වුණත් ඊටත් වඩා හොඳින් මේ මව්බිමෙන් ඉතාම දුර බැහැර සිටින අවස්ථාවක ඇමරිකායි සිට ජනපදෙහි ප්‍රාන්ත කිහිපයක ඉන්න ආදරණීය ඥාතීන් කවුරුත් ඒක රැසී කරගෙන මේ පින්කම මැනවින් සිදු කරන අවස්ථාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහරාජ මහන්තාච යේ බහලා යේච පඬිතා සබ්බේ මච්චු වසං යන්තේ සබ්බේ මච්චු පරායනා කියලා. මේ මරණයේ ස්වභාවය ගැන බුදුපියාණන් වහන්සේ විස්තර කරනවා. කුඩා අයත් මහලු අයත් නොනැති අයත් නොවන අඩු අයත් ජීවිතය යම්කිසි දවසක මේ මරුවාගේ වසඟයට යනවා කියන කාරණය. ඉතින් අපේ හැමදාම ජීවත් වෙන අය නෙවෙයි, ඔබ හැම දෙනෙක්ම දන්නවා අපි මේ ටික කාලයකට මනුස්ස ලෝකෙට ආපු අය. ඉතින් අන්න ඒ අය හැටියට බුදුරජාණන් වහන්සේ අපට දේශනා කළේ මරණ ධම්මෝමි මරණං අනතීතෝති අභින්නං පච්චේකිතබ්බං. මම මරණයට පත් වෙන කෙනෙක්, මරණේ නොයෙකුම ඔබ කෙනෙක් කියන එක නිතර සිහිපත් කරන්න කියලා. ආමාසයෙන් දවසට එක වතාවක්වත් අඩුම ගානේ විනාඩි භාගයක්වත් ඇස් දෙක පියාගෙන හිටන්න මං මේ ජීවිතේ හැමදාම ඉන්න කෙනෙක් නෙවෙයි, මම මරණයට පත් වෙන කෙනෙක් කියලා. ඒ විතරක් නෙවෙයි, තා සල්ප මොහොතකින් මා මරණයට පත් වුණොතින් මං ඒකට හිත හදාගෙන දෙන්නේ සෝදානන්ද කියලා බලන්න. මේක පින්නතුනේ ප්‍රැක්ටිකලිම කරන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, ඔබේ ළඟම ඥාතිවරයෙක් මිය ගියොතින් ඔබට ඒක ඒ වෙලාවේ හිත හදාගන්න පුළුවන්ද කියලා කලින්ම බලන්න. ඔබ ජීවිතේ ඉතාම ආදරය කරන අමෝසේ ඥාතිවරු 5 දෙනෙක්වත් නැත්නම් 10 දෙනෙක්වත් හොඳට මෙනෙහි කරන්න. ඒ අය ඔබේ දැස ඉදිරිපිටදී මිය ගියොතින් ඔබට ඒ වෙලාවට මුහුණ දෙන්න තරම් ශක්තියක් තියෙද කියලා බලන්න. මේක පින්නතුනේ කරන්න කරන්න අපි ජීවිතේ මීට වඩා හුඟක් ප්‍රයෝජන ගන්නවා. මීට වඩා හුඟක් දිනු කරගන්න හිත දිනු කරගන්න උත්සාහ කරනවා. පින්නතුන් දන්නවා අප ජීවිතේ නොඑක් දේවල් අපේ ජීවිතයට පිළිසරණ කියලා අපි රැස් කරගන්නවා. අපි උගත්කම් ලබා ගන්නවා. ඥාති මිත්‍රාණිත් උදව් උපකාර කරනවා. දරුවන්ට උදව් කරනවා. අපේ ශරීරය ලස්සනට තියා ගන්නවා. ගේ දොර හදනවා. මේ සියලුම දේවල් කරන අතරේදී පින්නතුනි බලන්න මේ කිසිම දෙයකින් අපට පිළිසරණක් නැති අවස්ථාවක් වෙනවා ජීවිතේ. දරුවෝ ටික බලාගෙන ඉඳෙද්දී හදාපු ගෙදරම ඇතමිට ඔබේ ඥාති මිත්‍ර ආදීන් කවුරුත් වටවෙලින් අවස්ථාවේදී ඔබේ ශරීරයවත් ඔබට පිහිට නොවන අවස්ථාවක් වෙනවා. අපට පිහිට නොවන අවස්ථාවක් වෙනවා. අප වටා පිටා වෙන්න කිසිම කෙනෙකුට අපට පිහිට වෙන්න බැරි අවස්ථාවක් ජීවිතේ නැබෙනවා. මේක අපි කලින්ම හිතලා තියන්න ඕන. අන්න ඒ බාහිර කිසියම් පිළිසරණක් නැති අවස්ථාවේදී අපට රැකවරණයක් ලබා ගන්න පුළුවන් විදිහට තමයි බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ. අන්න ඒ අවස්ථාවට ඊටාම සාරතක මොහොන දෙන්න. කොහොමද මොහොන දෙන්නේ? අන්න එවැනි අවස්ථාවක් ලැබෙච්ච අවස්ථාවේදී බලන්න ඔබට මොකද මතක් වෙන්නේ කියලා. ඒ වෙලාවට අපට මතක් වෙනවන මොකද්ද? අපි ජීවිතේ වැඩිපුරම කරපු හොඳම දේක් අපට මතක් වෙන්නට ඕන. අම්මට තාත්තට සලකපු ආකාරයේ, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරපු ආකාරයේ, දුගී මගේ යාචකාදීන්ට උපස්ථාන කරපු ආකාරයේ, ලෙඩ වෙච්චයට ප්‍රතිකාර කරපු විදිය, මෙන්න මේ හොඳ සිතුවිල්ලක් තමන්ගේ සිතේ වල හෙන්නට ඕන. ඒ විතරක් නෙවෙයි, අප බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ සිහිපත් කළ අප්‍රමාණ බුද්ධ පූජා අපි ජීවිතේ පාත්වල තියෙනවා. ඒ බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ තමන්ගේ ඉදිරිපස දැස ඉදිරිපිට තමන්ට නැවී පේන්නට ඕන. ඔබ අහපු ධර්ම කරුණ ඔබට ඒ වෙලේ සිහිපත් වෙන්නට ඕන. ඔබ දානේ පූජා කරපු ගෞරවයෙන් ඇසුරු කරපු ස්වාමීන් වහන්සේලා ඔබ ළඟ ඉන්නවා වගේ ඔබට ඒ වෙලාවේ හිතෙන්නට ඕන. මෙන්න මේක තමයි අපේ ජීවිතයේ සාර්ථකත්වය කියලා කියන්නේ. මේක පින්නතුනි මරණාසන්න මොහොතේ කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක කරන්න පුළුවන්කම ලැබෙන්නේ බුදුහාඳුරු දේශනා කරපු ආකාරයට මරණ ධම්මෝම්හි මරණ අනතීතෝති අබින්නම් පච්චවිකිතබ්බන් කියපු විදිහට මරණය තමා වෙත එළඹෙනවා කියන කාරණය නිතර මෙනෙහි කරපු කෙනෙකුට විතරයි. ඒ මෙනෙහි කරලා ඒ අනුව ජීවිතේ සකසාගත්තු කෙනෙකුට විතරයි මේ මරණාසන්න මොහොත ළඟ වෙච්ච වෙලාවේදී මේ විදිහට මුණ දෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඔබත් ජීවිතේ හුඟක් පින්දහම් කරපු අය ඒක රූපෙන්කම් නිතර නිතරම සිහිපත් කරන්නේ බා. ඔබ අම්මට තාත්තට සලකනවා, ස්වාමීන් වහන්සේට උපස්ථාන කරනවා, අසරණයට සලකනවා, ලෙඩ වෙච්චයට උපස්ථාන කරනවා. මේ තමයි ජීවිතේ කරන දේවල් නිතර නිතරම සිහිපත් කරන්න. ඒ විතරක් නෙවෙයි මේ අතරිනොත් ඉහළම කුසලයක් විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සබ්බේ සත්තා භවන්ත සුඛිතත්තා කියලා සීල සත්ත්වෝ සුවපත්ත්වා කියන මෙත් සිටිවිල්ල හැකිතාක් ජීවිතේ පුහුණු කරන්න. මෙහෙම පුහුණු කරපු පමණට තමන්ගේ ආධ්‍යාත්මික ශක්තිය ඊටාම ඉහළම මට්ටමට දිනු කරගන්න පුළුවන්. ඒ විතරක් නෙවෙයි බුදුහාම දේශනා කළා අපට සැබෑ රැකවරණේ ලබා දෙන විදිහේ හොඳ භාවනා කමඨහනක් දේශනා කළා. ඒ මොනවද? අවසානයේ අප කටයුතු කරන අපේ හුස්ම ටිකත් එක්කයි. අන්නේ හුස්ම පිළිබඳව සිහිය නිතරම පවත්වා ගන්න. Mindfulness Meditation with Breathing Meditation. පින්නතුනේ මේ ආස්වාස ප්‍රස්වාස ගැන අපි නිතරම සිහිය පුහුණු කරවමින් අපිට මේක තමයි ජීවිතේ තාම සතුටුම අරමුණ බවට පත් වෙන්නේ. ආනාපාන සතිය හිත සමාධිමත් කරනකොට තමන්ට ආධ්‍යාත්මික වශයෙන් සිත එක්තැන් වෙනකොට හිතේ ලොකු මානසික සතුටක් එනවා. අන්නේ මානසික සතුටත් එක්කම අනිච්ඡානුපස්සේ විහෙරති අසසිස්සාමීති සික්කතේ, අනිච්ඡානුපස්සේ විහෙරති පසසිස්සාමීති සික්කතේ කියලා අනිත්‍යතාව මෙනෙහි කරමින් හුස්ම ගන්නවා, හුස්ම පිට කරනවා. මෙන්න මේ සිතුවිල්ලට එන්න පුළුවන් නම් ඒ වෙලාවේ අපට බාහිර කිසිම දෙයක් ගැන අපට දුකක් නැහැ. දරුවන්ගෙන් ගෙන් වෙනවා කියලාවත්, ඥාතීන්ගෙන් ගියෝ වෙනවා කියලාවත්, දේපල තමට අහිමි වෙනවා කියලාවත් තමට කිසිම දුකක් ඒ අවස්ථාවේ වෙන්නේ නැහැ. ඇයි ඒකට හේතුව? ඔබ මෙතනින් හුස්ම ටික අවසන් හුස්ම රැල්ල මේ වාතයට එක් කරනවත් එක්කම ඔබ අහසේ පියාඹල යන පක්ෂියෙක් වගේ මීට වඩා ඉහළ ස්ථානයක ඔබට ප්‍රතිසන්දි ලබන්නට මේ කුසලිය ඔබට හේතු වෙනවා. ඒ විතරක් නෙමෙයි අපි දක්ෂුණුවතින් අපට අවසාන මොහොතේදීම මුළු සංසාර ගමනම නිමාවටපත් කරන අවස්ථාවක් තියෙනවා. ඉතින් අපට ජීවිතයේ දුක් වෙන්න නෙවෙයි අසරණ වෙන්න නෙවෙයි බුදුරජාණන් වහන්සේ කෙනෙක් ලෝකේ පහළ වෙලා තියෙන්නේ. කල්ප ගානක් පෙරම් පුරලා ඊටාම දුෂ්කරව වටිනා ධර්මයක් අනාවරණය කළා අපට දුකේ නිදහස් වෙන බුදුහාමුදුරුවෝ ධර්ම දේශනා කළා තියෙන්නේ. ඉතින් අන්නේ ධර්මය අප නිරතුරුව ප්‍රගුණ කරන්නට ඕන. අපේ ඥාති මිත්‍රාදීන් සමග එකට මේ කාලේ විශේෂයෙන්ම වෙනදට වඩා අපි අපේ නිවෙස්වලේ නාමයට තාත්තට හොඳට සලකන්නට ඕන. උදෑසන බුද්ධ පූජා පවත්වන්නට ඕන. ඒ වගේම සන්ධ්‍යා යාමේ කවුරුත් එකතු වෙලා විනාඩි 10ක් හරි බුද්ධ වන්දනා කළා මෛත්‍රී භාවන අපි කරන්නට ඕන. නිවෙස සමීපේ නසරණ කෙනෙකුට පුළුවන් නම් සලකන්නට ඕන. මේ හැම දෙයකින්ම අපේ ගුණධම් අපි දිනු කරගන්නට ඕන. ඉතින් විශේෂයෙන්ම අපේ ළඟම ඥාතිවරයෙක් මිය ගිහිව අවස්ථාවේදී අපි මේ විදිහට රැස් වෙන්නේ කාරණා කිහිපයක් සම්පූර්ණ කරගන්න. එකක් තමයි ඒ මිය ගිය ඥාතිවරයාගේ සමීපතම ඥාතීන්ට එළමිලා තියෙන දුක සංවේගය දුරු කරන්නට අපි මේ වගේ රැස් වෙනවා. ඉතින් තමන්ගේ ආදරණීය ඥාතිවරිය ඒ කරුණා චන්ද්‍රලතා සිල්වා මාතාව වෙනුවෙන් මේ රැස් වෙච්ච පින්නතුන් එතුමියගේ ආදරණීය ස්වාමි පුරුෂයා ඒ චන්ද්‍රදාස සිල්වා මහත්මයා ඒ වගේම දරංජනීත සිල්වා දේනිය සුදර්ශන සිල්වා ඒ බෑනනුවන් ඒ මොනුගුරා ඇතුළු ඒ පවුලේ හැමතෙම ඔබ සංවේගය ප්‍රකාශ කරන්නයි මේ රැස් වුනේ. ඉතින් ස්වාමීන් වහන්සේලා සමග එකතු වෙලා ඉතින් ඒ ශ්‍රී ලංකාවේ සිටින ඥාතීන්ගේ මේ දුක බෙද හදා ගන්න ඔබ රැස් වෙච්ච අවස්ථාව. ඉතින් ඒක සිද්ධ කරන අතරේදී ඊටත් වඩා ඉහළ විදියට මේ සම්බුදු සසුනේ තියෙන ඉහළම පින්කම් ඔබ මේ වෙලාවේ සිදු කරගත්තා. බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් සම්බුද්ධ පූජා පැවැත්තුවා. මතක වස්ත්‍රයක් සංඝසතු කොට පූජා කළා. ස්වාමීන් වහන්සේලා උදෙසා ගිලම් ප්‍රසාදිය පූජා කළා. පංචශීලය සමාදන් වුණා. ඊටාම මෛත්‍රී සාගතව ඒ ආදරණීය මෑණියන් වෙනුවෙන් මේ අවස්ථාවේදී පුණ්‍ය ආනුමෝදනා කරනවා. ඒ අතර විශේෂයෙන්ම අනිත්‍ය ප්‍රතිසංයුත්ත ගාථාවකට හුම්කන් දොන්නා. අනිච්ඡාවද සංඛාරා උප්පාදවය ධම්මිනෝ උප්පජ්ජිත්වා නිරුද්ධහන්ති තේ සංඝෝප සමෝසුකෝ. සියලුම ධර්මතාවයන් සංස්කාරයන් අනිත්‍යයි. උප්පාදවය ධම්මිනෝ ඒවා හටගෙන නිරුද්ධ වෙනවා. යම් කිසි කෙනෙක් මේ ඉපදීම නිරුද්ධ වීම කියන එක දකිනවා නම් හරියට ඒක නා නිවීමටපත් වෙනවා කියන එකයි මේ ගාථාවේ අදහස. පින්නතුනි මේ ගාථාව තමයි මේ සම්බුදු සසුනේ ඊටාම වටිනාම ගාථාවක් විදිහට සැලකන්නේ. අපිට බොහෝ විට මේ ගාථාව අහනකොට ඇඬෙනව නේද? නමුත් පින්නතුනි මේ ගාථාව කියන්නේ ඇත්තටම රහතන් වහන්සේ කෙනෙක්ගේ පිරිනිවන් පාන අවස්ථාවේදී. මේක අඬනකොට කියන ගාථාවක් නෙවෙයි. මේ ගාථාව කියනකොට අඬන ගාථාවකුත් නෙවෙයි. මේ ගාථාව සිනාසෙමින් කියන ගාථාවක්, කියමින් සිනාසෙන ගාථාවක්. ඇයි ඒ මුළු සංසාර ගමනම නිමාවටපත් කළා. සියලු දුක්වලින් නිදහස් වෙලා රහත් භාවයට පත් වෙච්ච උත්තමයන් වහන්සේගේ අවසාන වතාවට නෙද්දක පියාගන්න අවස්ථාවේදී දෙවියන් බ්‍රහ්මයන් ඇතුළු අය කියලා සතුට වෙන ගාතාවක් මේක. ඔබ අහලා තියෙන බුදුරජාණන් වහන්සේගේ පිරිනිවන් පෑම මංගල්‍යයක් කියලා. ඒ මංගල්‍යයක් වෙන්නේ ඇයි? ඒ උපත නැවත ඉපදෙන උපතක් නෙවෙයි. ඒ මරණය නැවත ඉපදෙන මරණයක් නෙවෙයි. මුළු සංසාර ගමන නිමාවටපත් කරන අවස්ථාව ඒක සතුටුදායක අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ අපට ධර්ම දේශනා කළේ මරණය දුක් වෙන නෙවෙයි. ඒකාන්තයෙන් අපි මේ ලබා ගත්තා වූ මනුෂ්‍ය ජීවිතයට වඩා ඉහළට යන්නට අපි පින්කම් කරගෙන තියෙනට ඕන. එදාට අපි ඇත්තටම මරණ දවසේදී අපට සතුට වෙන්න පුළුවන්. දැන් ඔබ එක තැනක ඉඳලා ඔබේ ඥාතියෙක් මීට වඩා හොඳ රටකට ප්‍රදේශයකට යනකොට ඔබ දුක් වෙනවද? ඔබ සතුට වෙනවනේ. අනේ මීට වඩා හොඳ ඩිගෙන කියාගෙන හොඳ තැනකට හොඳ ප්‍රදේශයකට යනවා කියලා සතුට වෙනවා. අන්න ඒ වගේ තමයි මේ ආත්ම භාවයෙන් යම් කිසි කෙනෙක් නික්මෙනකොට අපි ඇත්තටම වෙන්වීමේ දුකක් අපට තියෙනවා. නමුත් අපට සතුට වෙන්න පුළුවන් එයා මේ තැනට වඩා හොඳ තැනට යනවා කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේලා ඔබට ඊටාම ආදරෙන් සෙනෙහසින් ඊතර බණ දහම් කියන්නේ ඔබේ සසර ගමන සුවපත් වෙන්න. අපි කැමැති අපට දානේ පූජා කරන පින්නතුන් මීට වඩා ඉහළ තැන්වල ඉපදෙනවා දකින්න. අපි කැමැති මේ ශ්‍රද්ධාවන්ත පින්නතුන් ජීවිතයේ දිනෙන් සතුටෙන් ජීවත් වෙනවා දකින්නට කැමැති. අන්න ඒ නිසා තමයි නිතර ඔබට ධර්මයේ දේශනා කරලා ආගමික කටයුතු වලට යොමු කරලා ඔබේ ආධ්‍යාත්මික සතුට දිනු කරගන්නටත් මානසික දුක් පීඩා දුරු කරලන්නටත් නිතර අනුශාසනා කරන්නේ. ඉතින් අන්නේ අනුශාසනාව වඩා වඩාත්ම සිහිපත් කරගෙන මේ ඊටාම දුෂ්කර සමයක අපි ඉන්නේ. මුළු ලෝකෙම මිනිස්සු අසරණ වෙච්ච මොහොතක මේ ඉන්නේ. ඉතින් අපි ඇත්තටම අසරණ වෙන්න ඕනේ නැහැ පින්තුනි. අපි තව එක දවසක් ජීවත් වුණත් මේ සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජන අරගෙන ඊටාම සතුටෙන් අපිට net දෙක තියාගන්න දහමක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේගේ රැකවරණය අපට නිරතුරුව තියෙනවා. අරහං ආදී බුදුගුණ නිතර සිහිපත් කරන්න. ඒ උතුම් සද්ධර්මයේ සාඛාත ආදී ගුණවල ආනිසංසය ආශිර්වාදය අපට නිතරම තියෙනවා. අප සරණ ගිය සුපටිපන්නතාදී ගුණයන්ගේ යුක්ත එනික්ලේසිය මහරහතන් වහන්සේලාගේ ආශිර්වාදය අපේ ජීවිතවලට නිරතුරුවම තියෙනවා. ඔබ සිද්ධ කළා වූ දාන ආදී පින් දහම ආනිසංස ඔබට නිතර ආශිර්වාද කරනවා. ඔබේ දෑතින් අම්මට තාත්තට සැලකපු මේ පින්කම ආනිසංස ඔබේ ජීවිත කාලය පුරාම ආශිර්වාදයක් වෙනවා. ඉතින් ඒ කුසල දහම් වඩා වඩාත්ම දිනු කරගන්න මේ අවස්ථාවේදී අදිස්ථාන කරගන්න. ඉතින් ශ්‍රී ලංකාවේදී මිය පරලොව සැපත් ඒ ආදරණීය මෞතුමිය ඥාතිවරිය කරුණා චන්දරලතාද සිල්වා මහත්මිය මේ පින දැක සුවපත් වේවා. විශේෂයෙන් මෙතුමිය අවුරුදු 71ක් වැනි දීර්ඝ කාලයක් ජීවත් වුණා. ඉතින් ඒ ගැන හිතනකොට කිසියම් දේශනසීමක් ඇති කරගන්න පුළුවන්. ඉතින් අපට මේ අවස්ථාවේදී කරන්න පුළුවන් ඉහළම ඥාතික යුතුයකම පුණ්‍ය ආනුමෝදනා සිදු කළා. මේ ජන්ම කරගත් අවුතුම් පුණ්‍ය ඵලය ඒ මෑණියන්ට අනුමෝදන් වේවා. මේ පින සුවපත්ය කියම් තා ඥාති මිතරාදීන් සත්වයන් විශ්වය පොතනක වෙත්නම් ඒ සියලු දෙනාම මේ පිනෙන් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු.